මනෝද්වාරිකවම පමණක් ලැබෙන සිත් අපි කියන්නේ දැන් පංචද්වාරිකව ලැබෙනවායි කිවා අපි සිත් 46යි 54ක් මේ 54ක් ලැබෙනවායි කිව්වනේ ඒ 54ට අර ජවන කෘත්‍යය සිදු කරන අර්පණා ජවන 26 අපි ගත්තේ නැහැ ඒ විතරනේ පංචද්වාරිකව ලැබෙන ජවන් වශයෙන් ගත්තේ. එයින් කියන්නේ කුමක්ද? ඒ ජවන් ලැබෙන්නේ අර්පණා ජවන් ලැබෙන්නේ මනෝද්වාරික. මනෝද්වාරිකව ලැබෙන ජවන් ජවන්සිට සියල්ලම මනෝද්වාරිකව ලැබෙනවා. අර්පණා ජවන් ලැබෙන්නේ මනෝද්වාරිකව පමණයි. ඒ නිසා ඒ අර්පණා ජවන් 26 ඒකද්වාරික සිත්වලටයි ඇතුළත් වන්නේ. එතකොට විපංච විඥානයත් අර්පණා ජවන් 26ක් කියන ඒ 36. ඒකද්වාරික සිත් එක ద్వාරයකයි ලැබෙන්නේ. එයින් විපංච විඥානයේ පිළිවෙලින් චක්කු විඥාන සිත් චක්සු ద్వාරේ, සෝත විඥාන සිත් සෝත ద్వාරේ, ධාන විඥාන සිත් දෙක ධාන ద్వාරේ, ජීවා විඥාන සිත් දෙක ජීවා ద్వාරේ, කාය විඥාන සිත් දෙක කාය ద్వාරේ. එම ඒවා ඒකද්වාරික වන්නේ ඒ විදිහට. අර්පණා ජවන් 26 මනෝද්වාර. ඒකද්වාර. ඊළඟට එනවා පංචද්වාරික සිත්තේ කියන. පංචද්වාරික සිත්තේ කියන්නේ ඒ ద్వාර පහේම ద్వාර පහක ලැබෙන සිත්. දැන් අපි එක සිතක් ගත්තොත් ඒ සිත ద్వාර පහේම ලැබෙනවා. අන්න එහෙම සිතුයි පංචද්වාරික සිත්තේ කියන. දැන් එකවරටම කීයට හැකිනේ පංචද්වාරා වජ්ජන සිත. පංචද්වාරා වජ්ජන සිත ඒ නමම දීලා තිබෙන්නේ මේ චක්සුරාදී ద్వාර පහේ ආවර්ජන කෘත්‍යයේ සිදු කරන සිත. ඒ නිසායි පංචද්වාරා වජ්ජන සිතේ කියන්නේ. ඒ නිසා ඒ සිත නමින්ම පේනවා පංචද්වාරදී ලැබෙන සිත. පංචද්වාරික සිතක්. තව පංචද්වාරිකව ලැබෙන සිත් මොනවාද? දැන් ඊළඟට කියන්නේ චක්කු විඥාන ආදීට පස්සේ එන්නේ මොන සිතද? සම්පටිත්ත. සම්පටිත්තනේ කියන්නේ ඒ රූපාරම්මණය දකිනින් චක්කු විඥානය උපන් කල්හි ධාමතුරු ඒ පිළිගැනීම වශයෙන් උපදනා සම්පටිත්තන සිත. ඒ විදිහට සම්පටිත්තන සිත් දෙකක් තිබෙනවානේ අකුසල විපාක සම්පටිත්තන සිත, කුසල විපාක සම්පටිත්තන. ඒ දෙකන් පංචද්වාරයේ ලැබෙන සිත් දෙකක්. ඒ දෙකත් පංචද්වාරිකයි. එතකොට පංචද්වාරා වජ්ජනයයි සම්පටිච්ඡනයයි ඊළඟට එච්චර ඒ වාට කියන්නේ ඒ තුනම එකතු කොට කියන නමක් අපි ඉගෙන ගත්තා නේද ඒ වාට කියනවා මනෝ ධාතු ත්‍රිකය කියලා මනෝ ධාතු ත්‍රිකය ඒ බොහෝම ඒ වායේ අර විඥාන කෘත්‍යය නැත්නම් දැනගැනීම් කෘත්‍යය මේ අනිත් සිත්වල තරම් ප්‍රබල නැති පංචද්වාරා වජ්ජනයයි සම්පටිච්ඡනයයි. ඒ කියන්නේ මනන මත්තන්වා මනෝ ධාත්ක. හුදු දැනගැනීම මාත්‍රයක්. ඒකේ දැනගැනීම ඔය චක්විඥාන ආදීයින්ෙන් මේ ලොකු දැනගැන්මක් නෙවෙයි. ඒකයි එතන මනන මත්තන්වා මනෝ ධාත්ක කියලා නම් කරලා තියෙන්නේ. ඒ සම්පටිච්ඡන පංචද්වාරා වජ්ජනයක් සම්පටිච්ඡන දෙකක් කියන ඒ මනෝධාතු ත්‍රිකය පංචද්වාරික සිත්. ඒකට පංචද්වාරික සිත් තුනක්. ඊළඟට එනවා චද්වාරික සිත්. චද්වාරික සිත්තේ කියන්නේ ద్వාර සයිහි ලැබෙන සිත්. ద్వාර සයිකම ලැබෙන සිත්. ඒ ద్వාර සයිහිම ලැබෙන සිත් අකෘත්‍යන් පිළිබඳව තේරුම් ගත්තල්හි ලේසි වෙනවා. දැන් සුඛ සම්පීර්ණය සුඛ සම්පීර්ණයේ කීයේ සෝමනස්ස සහගත සම්පීර්ණ සිත ඒ සෝමනස්ස සහගත සම්පීර්ණ සිත සම්පීර්ණ කෘත්‍යය සිදු කරනවා ඒ නමම සම්පීර්ණ කියන නම දීලා තිබෙන්නේ සම්පීර්ණ කෘත්‍යය ගැන සලකාගෙන නේ සෝමනස්ස සහගත සම්පීර්ණ ඒ සම්පීර්ණ කෘත්‍යය සිදු කරන්නේ මොන ద్వාරවලද පංචද්වාර චක්ෂුද්වාරෙහි සෝතද්වාරෙහි ඝානද්වාරෙහි ජීවහද්වාරෙහි කායද්වාරෙහි කියන ඒ පංචද්වාරෙහි සම්පීර්ණ කෘත්‍යය කරනවා. දැන් මේ පංචද්වාරිකේ සිතක් කියලා නෙවෙයි ඒකට කියන්නේ. ඒක චද්වාරික සිතක් කියනවා. ඒක තවද්වාරයේ අනිද්වාරයේ මනෝද්වාරයේනේ. මනෝද්වාරයේ ලැබෙන්නේ නැහැ සංකීර්ණ කෘත්‍යය. මනෝද්වාරයේ ලැබෙනවා. එහෙමනම් සංකීර්ණ සිත මනෝද්වාරිකවත් ලැබෙනවා නම් වෙන කෘත්‍යයකින් ලැබෙන්නට ඕන. මොකක්ද ඒ වෙන කෘත්‍යය? අනික් කෘත්‍යය කුමක්ද? ඒ තමයි තදාරම්මන කෘත්‍යය. තදාරම්මන කෘත්‍යය කියන්නේ ගවණයෙන් ගත්ත අරමුණේ එල්බගෙන කාම ගවණයෙන් ගත්ත අරමුණේ එල්බගෙන හටගන්නා විපාක සිත් 11ක් තව තදාරම්මන කෘත්‍යය කරන්නේ. මහා විපාක 8යි සම්පීර්ණ සිත් 3යි. ඉතින් මේ එක සම්පීර්ණයක් නේ සුඛ සම්පීර්ණය, සෝමනස්ස සම්පීර්ණය. ඒ සෝමනස්ස සම්පීර්ණය කෘත්‍ය දෙකක් සිදු කරන සිතක්. කෘත්‍ය වශයෙන් කෘත්‍ය දෙකක් සිදු කර. මොනවාද කරන කෘත්‍ය? කරන කෘත්‍ය එකක් සම්පීර්ණ කෘත්‍ය, අනික තදාරම්මන කෘත්‍ය. ඒක තදාරම්මන කෘත්‍ය සිදු කරනවා ద్వාර සහිතව. සම්පීර්ණ කෘත්‍ය සිදු කරනවා ద్వාර පහක. ඒකට වැඩි ద్వාර ගණන 6නේ. ඒකට ඒක නිසා චද්වාරික සිතක්. සුඛ සම්පීර්ණය කියව සෝමනස්ස සම්පීර්ණය අනිත් එක වත්තපනසිත වත්තපනසිතයි කියවේ කුමකටද? උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත. උපේක්ෂා සහගත මනෝද්වාරා වජ්ජන සිත පිළිබඳව එනවා ඒ කෘත්‍ය සංග්‍රහයේදී. මනෝද්වාරා වජ්ජනං පන පංචද්වාරේ වත්තපන කිච්ඡං සාධේති. මනෝද්වාරා වජ්ජන සිත වනාහි පංචද්වාරයෙහි වත්තපන කෘත්‍යය ව්‍යවස්ථාපන කෘත්‍යයද සිදු කරයිත. මොකද පංචද්වාරයෙහිදී ඒකනේ දැන් සම්පටිච්ඡන සම්පීර්ණ කියන ඒ සම්පීර්ණ සිතට අනුතුරුව ලැබෙන සිත දක්වන්නේ වත්තපනක. ඒ වත්තපන වශයෙන් ලැබෙන්නේ මොන සිතද? මනෝද්වාරා වජ්ජන සිත. එකන කරන කෘත්‍යය අනුයි ඒකට වත්තපන කියන නම ඒ අවස්ථාවේදී දෙන්නේ වත්තපනක. එනම් ඒ වත්තපන කෘත්‍යය සද්වාරෙහිම ලැබෙන සිතක් කියලා දක්වන වත්තපන සිත. ඒ කියේ වත්තපන කෘත්‍යය සද්වාරෙහිම කරන කෘත්‍යයේ හැටියට ගන්නට නෙවෙයි. වත්තපන කෘත්‍යය පංචද්වාරෙහිම ලැබෙන වත්තපන කෘත්‍යය. මනෝද්වාරෙහි යයි ඒ සිතේ කෘත්‍යය වන්නේ ආවර්ජන කෘත්‍යය. මනෝද්වාරෙහිදී ආවර්ජන කෘත්‍ය, පංචද්වාරෙහිදී වත්තපන කෘත්‍ය. ඒ වත්තපන කෘත්‍යයේ සිදු කිරීම වශයෙන් පංචද්වාරෙහි, ආවර්ජන කෘත්‍යයේ සිදු කිරීම වශයෙන් මනෝද්වාරෙහි ලැබෙන බැවින් ඒ සිත ద్వාර 6ක ලැබෙන සිතක්. එබැවින් එය චද්වාරික සිතක්. ඊළඟට එන්නේ කාම ජවන් 29. කාම ජවන් 29 අකුසල් සිත් 12යි මහා කුසල් 8යි මහා ක්‍රියා 8යි හසුතුප්පාද සිතයි කියන ඒ 29 කාම ජවන් 29. ඒ කාම ජවන් 29 අප ඉගෙන ගත්ත පංචද්වාරෙහි මලක් ජවන කෘත්‍යයෙන් ලැබෙනවායි කියලා. කාම ජවන් 29 එහෙනම් පංචද්වාරෙහිදී ඒ 54ක් ගත්තේ ඒ 29ක් එකතු කරලානේ. ඊළඟට මන ඒ පංචද්වාරෙහි පමණක් නෙවෙයි ඒ කාම ජවන් ලැබෙන්නේ, මනෝද්වාරෙහි ලැබෙනවා. මනෝද්වාරෙහි ඒ කාම ජවන් ලැබෙනවා. ඒ නිසා කාම ජවන් 29 ෂඩ්වාරික සිත් 29 ෂඩ්වාර. එහෙම ගත්තම ඒ සෝමනස්ස සම්පීර්ණ සිතක්, වත්තපන සිතෙහි කියන ඒ මනෝද්වාරා වජ්ජන සිතක්, කාම ජවන් 29ක් කියන ඒ සිත් 31 සිතක ෂඩ්වාරික. ඊළඟට එනවා වරක චද්වාරික වෙන තවත් වරක ద్వාර විමුක්ත වෙන සිත්. වරක චද්වාරිකයි වරක ద్వාර විමුක්ත. ඒක දැනගන්නට, ඒක තේරුම් ගන්නට, ඒ සිත් මොනවද කියලා අහුලා ගන්නට අර ඒ කෘත්‍යයන් පිළිබඳව තේරුම්ගෙන තිබෙනවා නම් පහසු. මක් නිසාද? අපි ద్వාර විමුක්ත සිත්යි කියලා ඉගෙන ගත්තේ ප්‍රතිසන්ධි භවාංග චිත්ති කෘත්‍යයන් සිදු කරන සිත. යම් සිත් වලින් සිදුවන්නේ ප්‍රතිසන්ධි භවාංග චිත්ති කියන කෘත්‍යයන් පමණක් නම් ඒ සිත් හැම විටම ద్వార విముక్తమై ఏవా వరక ద్వారిక వన్నట బ తీర్ణానే ఇక ప్రతిసంధి భవాంగ చ్యుతి కియన మే కృత్య తున పమన సిదు కరణవనాం యం సితకిన్ ఏ సిత ఏ కాంతేన్మ ద్వార విముక్త నమక్ యం సిత్ తిబెనవనాం ඒ ප්‍රතිසංදි භවංග චුති කියන කෘත්‍යයනුත් සිදු කරන ඒ අතර වෙනත් කෘත්‍යයන්ද සිදු කරන සිත්ති වෙනවා නම් අන්න ඒවා ප්‍රතිසංදි භවංග චුති කෘත්‍යයන් සිදු කරන විට ద్వාර විමුක්ත වෙන අතර වෙනත් කෘත්‍යයන් සිදු කරන විට ద్వාරික වෙනවා තේරුණානේක අන්න එහෙම සිත්ති වෙනවා කීපයක් මොනවද ඒ ඒවා අහේතුක ප්‍රතිසන්ධි යුගලය කියන අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතක් කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිතක් මහා විපාක අට ඒ 10 ප්‍රතිසන්ධි සිද්ධායක්නේ කාමාවචර ප්‍රතිසන්ධි කියන්නේ ඒවාටනේ ඒ කාමාවචර ප්‍රතිසන්ධි වශයෙන් ඒවා ලැබෙනවා නම් ద్వාර විමුක්තයි ඒ ප්‍රතිසංගේකට අනුතුරු වේවා භවංග වශයෙන් උත් ලැබෙනවානේ අන්තිමේදී චුති වශයෙන් උත් ලැබෙනවානේ ඒ අවස්ථාවවලදී ඒ 10ම ద్వාර විමුක්තයි නමුත් ඒ සම්තිරණ සිත් දෙකට පංචද්වාරෙහි සම්තිරණ කෘත්‍යයත් ෂඩ්ද්වාරෙහි තදාරම්මන කෘත්‍යයත් තිබේ පංචද්වාරෙහි සම්තිරණ සම්පටිච්ඡේණය දනතුරු ලැබෙනවා සම්තිරණ වශයෙන්. ద్వාර සයෙහිම ලැබෙනවා තදාරම්මන කෘත්‍යය. ඒ නිසා ඒ සිද් දෙක වැඩි ద్వාර ගණනක් ගන්නවා නම් ద్వාර සයෙන් ඒ ద్వාර සයෙහිම ලැබෙන අවස්ථාවක් තිබෙනවා. එකද ద్వාරයකවත් නොලැබෙන, ඒ කියන්නේ ద్వාරික නොවන අවස්ථාවක් තිබෙනවා ඒ සිද් දෙකද. ඒ නිසා ඒ සිද් දෙක වරක ద్వාරික වෙන, ෂඩ්්වාරික වෙනවා, වරක ద్వාර විමුක්තයි. මහා විපාකාට ප්‍රතිසංදි භවංග චුති කියන ඒ කෘත්‍යයෙන් ලැබෙන විට ద్వාර විමුක්තයි. මහා විපාක අටට මේ කියන ලද කෘත්‍ය තුන හැර තවත් කෘත්‍යයක් තියෙන බව අපි ඉගෙන ගත්තානේ. ඒ මොකද්ද? තදාරම්මන කෘත්‍යය. අනේ තදාරම්මන කෘත්‍යයේ ద్వාර සයිහිම ලැබෙන. එබැවින් ඒ සිද්ධාය ඒ සිද්ධාය වරක කද්වාරික දවන වරක ద్వාර විමුක්ත දවන සිත් ඊළඟට එන්නේ ඒකාන්ත ద్వාර විමුක්ත සිත් ඒක ලේසි ඒකාන්ත ద్వාර විමුක්ත සිත් මොනවද ඒකාන්ත ద్వාර විමුක්ත වන්නේ පටිසන්ධි භවාංග චුති කෘත්‍යයන් පමණක් සිදු කරන සිත්තිදී නම් ඒවා ඒකාන්ත ద్వාර විමුක්තයි. මොනවාද ඒ? ඒවා රූපාවචර විපාක සිත් හතරත් අරූපාවචර විපාක සිත් හතර. රූපාවචර විපාක සිත් හතර රූප භූමියේයි ප්‍රතිසන්ධි භවාංග චුති කෘත්‍යයන්ගෙන් ලැබෙනවා. අරූපාවචර විපාක සිත් හතර අරූප භූමියේහි ප්‍රතිසන්ධි භවාංග චුති කෘත්‍යයෙන් ලැබෙනවා. ඒ නිසා ඒවා ඒකාන්ත ద్వාර විමුක්ත සිත්. එහෙනම් ඒකාන්ත ద్వාර විමුක්ත සිත් කීයද එහෙමනම්? 9යි 3. රූපාවචර විපාක සිත් 5යි අරූපාවචර විපාක සිත් 4. අනේ මේ විදිහට මේ ద్వාර සංග්‍රහය ඉගෙන ගන්න. මේ සංග්‍රහය ඊට වැඩගත් සංග්‍රහයක්. මේ එන ඒ කෘත්‍ය සංග්‍රහය ඒ ద్వාර සංග්‍රහය ආරම්මන සංග්‍රහය. අපි මේ සංග්‍රහය එකඥානි ප්‍රකීර්ණක සංග්‍රහය කියලා ප්‍රකීර්ණක සංග්‍රහය කියන්නේ ඒකේ මිශ්‍ර සංග්‍රහයක්. ඒ කියන්නේ සිත් හා චෛතසික පිළිබඳ මිශ්‍ර සංග්‍රහයක් මේකේ කරන්නේ. මිශ්‍ර ආකාරයකින් මේවා දක්වනවා. ඒවා ඒ සංග්‍රහය මේ කවර මාත්‍රිකා යතතේද දක්වන්නේ වේදනා හේතු කිච්ච ద్వාර ආරම්භන දක්වුත්. ෂත් සංග්‍රහයක්. වේදනා වශයෙන් වේදනා කියන විට අපි හඳුනන වේදනා තුනනේ තිබෙන්නේ නැත්නම් සයනේ තිබෙන්නේ නේද? නැහැ වේදනා පහනේ වේදනා පහයි. පහයි කිවේ සුඛ දුක්ඛ උපේක්ෂා සෝමනස්ස දෝමනස්ස ඒ පහ. ඒ පහ වේදනා සංග්‍රහයේදී ඒ පහ ගන්න. ඒ නිසා ඒක ලේසි සුඛ වේදනාවෙන් යුක්ත වූ එක සිතයි සුඛ සාගත කාය විඥානය. දුක්ඛ වේදනාවෙන් යුක්ත වූ සිත එකයි දුක්ඛ සාගත කාය විඥානය. සෝමනස්ස වේදනාවන්ගෙන් යුක්ත වූ වේදනාවෙන් යුක්ත වූ සිත 62යි. දෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ සිත 2යි. උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ සිත 55යි කියලා සිත් පිළිබඳ ඒ විදිහට ඉගෙන ගන්න. ඊළඟට හේතු සංග්‍රහයේදී ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන මේ හේතු සයයි කියෙන්නේ. ඒ හේතු සයෙන් ලෝභ දෝෂ මෝහ ඒකාන්ත අකුසල හේතු අලෝභ දෝෂ අමෝහ කියන තුන වර එක කුසල හේතු වෙනවා තවත් වර එක අව්‍යාකෘත හේතු වෙනවා. අව්‍යාකෘත හේතුයි කියේ විපාක සිතා ක්‍රියා සිත්වල ලැබෙන විට. ඒ හේතු සංග්‍රහයේදී අප ඉගෙන ගන්නේ ඒ ලෝභාදී හේතුන් සමග යෙදෙන සිත් සහේතුක සිත් කියලා. ලෝභාදී එකද හේතුවක්වත් නොයෙදෙන සිත් අහේතුක සිත් කියලා. ඒ අහේතුක සිත් 18යි සහේතුක සිත් 71යි කියලා ඉගෙන ගන්න. ඒ අහේතුක සිත් 18 අපි වෙන් කරලා සහේතුක සිත් ඉගෙන ගත්තා. ඒක හේතුක සිත්ය, ද්වි හේතුක සිත්ය, ත්‍රි හේතුක සිත්ය. ඒක හේතුක සිත් කියේ එක හේතුවක් පමණක් යෙදෙන සිත්. ඒවා ලැබෙන්නේ ඒ සිත් ලැබෙන්නේ අකුසල් ගොඩේ. අකුසල් සිත්වල තිබෙන මෝහ මූල සිත් දෙක. ඒක හේතුකයි මෝහ නම්ති හේතුව හා එක්ව යෙදෙන සිත් බැරි. ඒක හේතුක සිත් දෙකක්. මෝහ මූල සිත් දෙක. ද්වි හේතුක සිත් 22යි කියලා ඉගෙන ගත්තේ. ඉතිරි අකුසල් සිත් 10 ද්වි හේතුකයි 8ක් ලෝභ මෝහ කියන හේතු දෙක සමගත් අනිත් දෙක දෝෂ මෝහ කියන හේතු දෙක සමගත් යෙදෙන බැවින් ද්වි හේතුකයි. ඥාන විත්‍රයුක්ත සිත් 12ක් තිබෙනවා කාම ශෝභනෙහි. ඒ 12 අලෝභ අදෝෂ කියන හේතු දෙකෙන් යුක්තයි. එබැවින් ඒවා ද්වි හේතුකයි. අකුසල් වල 10යි ශෝභනයන්හි 12යි එකතු වුණාම 22යි. ඒ ද්වි හේතුක සිත්. ත්‍රි හේතුක සිත් 47යි කියලා ඉගෙන ගත්තේ. ඥාන සංප්‍රයුක්ත කාම ශෝභන වල ලැබෙන සිත් තිබෙනවා 12ක්. මහත්ගත සිත් 27යි ලෝකෝත්තර සිත් 8යි. ඒ 47යි ඒ ත්‍රි හේතුක සිත්. ඒ හේතු සංග්‍රහය එහෙම ඉගෙන ගත්තා. ඊළඟට කිච්ච සංග්‍රහය. කෘත්‍ය වශයෙන් 14ක් තිබෙනවා. ප්‍රතිසම්විභවංග ආවජ්ජන දස්සන සවන ගායන සායන කුසන සම්පවිච්ඡන සම්තිරණ වොත්තපන ජවන තදාරම්මන චුති කියලා. ඒ සිත් ඒ කෘත්‍යයන් පිළිබඳව ඉගෙනගෙන ඒ කෘත්‍යයන් කරන සිත් මොනවද කියලා දැනගන්න. ප්‍රතිසම්ධි කෘත්‍යවත් සිත් 19යි. ඒවාමයි භවාංග කෘත්‍යවත් සිත් 19ය. ඊළඟට ආවජ්ජන කෘත්‍යවත් සිත් තිබෙනවා දෙකක්. පංචද්වාර ආවජ්ජන, මනෝද්වාර ආවජ්ජන. දස්සන, සවන, ගායන, සායන, පුසන කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් පිළිවෙලින්ම ඒ කෘත්‍යයන් අනුව දෙක දෙක බැගින් තිබෙනවා. චක්කු විඥාන සිද්දක, සෝත විඥාන සිද්දක, ගාම විඥාන සිද්දක, දිවහා විඥාන සිද්දක, කාය විඥාන සිද්දක, සම්පටිච්ඡන කෘත්‍යවත් සිද්දකක් තිබෙනවා. අකුසල විපාක සම්පටිච්ඡන සිත හා කුසල විපාක සම්පටිච්ඡන සිත. සම්තිරණ කෘත්‍යවත් සිත් තුනක් තිබෙනවා. උපේක්ෂා සහගත සම්තිරණ සිත් දෙකක් තිබෙනවා. සෝමනස්ස සහගත සම්තිරණ සිත් එකක් තිබෙනවා. මේ සම්තිරණ කෘත්‍යවත්. ඊළඟට වොත්තපන කෘත්‍යය කියන්නේ එක සිතකින් කරන එකක්. ඒ මනෝද්වාරා වජ්ජන සිත පංචද්වාරෙහිදී වොත්තපන කෘත්‍යය සිදු කරනවා. ඒ සිත් තිබෙන්නේ එකයි. ඊළඟට ජවන කෘත්‍යවත් සිත් තිබෙනවා 55ක්. ඒ 55 අකුසල් සිත් 12යි මහා කුසල් 8යි වල 20යි මහා ක්‍රියා 8යි 28යි හසිතුප්පාද සිතයි 29යි. ඒ 29ට කියනවා කාම ජවන් 29. තව අර්පණා ජවන් 26ක් තිබෙනවා. මහත්ගත කුසල්, මහත්ගත කුසල් 9යි, මහත්ගත ක්‍රියා 9යි. මහත්ගත කුසල් 9යි කීවේ රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි. මහත්ගත ක්‍රියා 9යි කීවේ රූපාවචර ක්‍රියා සිත් 5යි, අරූපාවචර ක්‍රියා සිත් 4යි. එතකොට එතන ලැබෙනවා 18ක්. අනිත් අර්පණා ජවන් 8 තමයි ලෝකෝත්තර සිත් 8. මාර්ග සිත් 4යි, ඵල සිත් 4යි. අනේ ධවන කෘත්‍යවත් සිත් සියල්ලම 55 වන්නේ එලෙස. ඊළඟට තදාරම්මන කෘත්‍ය. තදාරම්මන කෘත්‍යයේ කීවේ කාම ජවන් වලට පසුව ලැබෙන්නේ ඒ තදාරම්මන කෘත්‍යය. අර්පණා ජවන් වලට පසුව ලැබෙන්නේ නැහැ. අර්පණා වීති වල තදාරම්මන ලැබෙන්නේ නැහැ. කාම ජවන වීති වලමයි තදාරම්මන ලැබෙන්නේ. අපි තදාරම්මන පිළිබඳ තදාරම්මන ඒ විභාගේ තදාරම්මන පිළිබඳ විශේෂ විභාගය ඉගෙන ගන්න අවස්ථාවක් වෙනවා. චිත්ත වීති ගැන කතා කරද්දී ඒ අවස්ථාවේදී ඒ කාරණය ගැන සලකලා බලන්න. ඒ තදාරම්මන කෘත්‍යවත් සිත් 11ක් කියනවා. මහා විපාක 8යි සම්පීර්ණ සිත් 3යි. ඊළඟට එන්නේ චුති කෘත්‍ය. චුති කෘත්‍යය අර ප්‍රතිසම්පි කෘත්‍යවත් සිත්ම චුති කෘත්‍යයත් සිදු කරන්නේ. ඒ නිසා චුති කෘත්‍යවත් සිත් කියන්නේ 19යි. ඒ මේ අ හේතුක ප්‍රතිසම්පි යුගල වශයෙන්ගත් සිත් 2යි මහා විපාක 8යි මහග්ගත විපාක 9යි. අනේ ඒ කෘත්‍යවත් සිත් ඒ ద్వාරිකවයි ලැබෙන්නේ. එතකොට ප්‍රතිසංදි භවංග චුති පමනක් කරන සිත් දෙක ඒවා ద్వාරයෙන් පිටයි. ద్వාර විමුක්තයි. ద్వාරික නැහැ. වෙන වෙනත් කෘත්‍යයන් සිදු කරනවා නම් එවිට ලැබෙන්නේ ద్వාරිකව. ඇතැම් විටක චක්සු ద్వාරිකව, ඇතැම් විටක සෝත ద్వාරිකව, ඇතැම් විටක ධන ద్వාරිකව, ඇතැම් විටක ජීව ద్వාරිකව, ඇතැම් විටක කාය ద్వාරිකව, නැත්නම් මනෝ ద్వාරිකව. ద్వාර විමුක්ත සිත්තේ කීවේ ප්‍රතිසංදි වශයෙන් ලැබෙනකොට ద్వාර විමුක්තයි. භවංග වශයෙන් ලැබෙන විට ద్వාර විමුක්තයි. ප්‍රති වශයෙන් ලැබෙන විට ద్వාර විමුක්තයි. වෙන අවස්ථාවලදී එහෙම ద్వාර විමුක්ත වීමක් නැහැ. ඒ නිසා ඒ ප්‍රතිසංදි භවංග චුති වශයෙන් උපදනා සිත් වෙනත් කෘත්‍යයන් සිදු කරන සිත් නම් අනේ වෙනත් කෘත්‍යයන් සිදු කරන විට ඒවා ලැබෙන්නේ ద్వාරිකව කියන බව තේරුම් ගන්න. ඒවා තමයි අර වරක සද්වාරිකද වෙන වරක ద్వාර විමුක්තද වෙන සිත්ටි. ඒකාන්ත ద్వාර විමුක්තේ කීවේ මහග්ගත විපාක 9යි. මේ මහග්ගත විපාක 9ට වෙන කෘත්‍යයක් නැහැ. ප්‍රතිසංදි කෘත්‍යය සිදු කරනවා, භවංග කෘත්‍යය සිදු කරනවා, චුති කෘත්‍යය සිදු කරනවා. ඉන් පිටතර කෘත්‍යයක් ඒ සිත් වලට නැහැ. ඒ නිසා ඒවායි ඒකාන්ත ద్వාර විමුක්ත සිත්. දැන් මේ කරුණු බොහොම අපට උපකාර වෙනවා. චිත්ත වීති පිළිබඳව කතා කරද්දී ඒ වගේම මේ අභිධර්මයේ පිළිබඳව වැඩි දුර ඉගෙනීම කරන විට මේ දැන් අප මේ ඉගෙන ගන්නා කරුණු ඉතාම උපකාරයි. දැන් ඔය සත්‍ය කාණ්ඩයේම කියන අවස්ථාවේදී අභිධර්මාර්ථ සංග්‍රහයේම එන සත්‍ය කාණ්ඩයක් තිබෙනවා. ඒ හරිය කියන විට ඒ කොටස මේවා බොහෝම උපකාරයි. ඒ ප්‍රත්‍යයන්ගේ තිබෙන ඒ උපකාරක ධර්ම උපකාරක ශක්ති පිළිබඳව කතා කරන විට මේ දැනගෙන ඒ ආරම්භන වශයෙන් කරන උපකාරක. එතකොට ඒක ආරම්භන සංග්‍රහයේදී අපි ඉගෙන ගන්නවා. දැන් ඊළඟට අපිට කියන්නට තිබෙන්නේ ආරම්භන සංග්‍රහය. ඒ ආරම්භන සංග්‍රහයන් බොහොම වැදගත්. අරමුණු නම් තිබෙන්නේ කොයිතරම් ලෝකෙහි හා ලෝකයෙන් පිටත්තර යම්තාක් දේ වශයෙන් සලකන ධර්ම වශයෙන් සලකන ඒවා කිරේ නම් ඒ කිසිවක් අරමුණුයි කියන මෙයින් පරිබාහිර නැහැ. හැම දෙයක්ම අරමුණු සංඛ්‍යාවට වැටෙනවා. ඒ අරමුණු සංඛ්‍යාවට වැටෙන සියල්ලම අරමුණු 6ට ඇතුළත් වෙනවා. අරමුණු 6ක් තිබෙනවා. ඒ 6ට ඇතුළත්. ඒ අරමුණු 6යි කියන විට ඒ 6න් පිටතර මොනවත් නැහැ, කිසිවක් නැහැ. ඒ 6ට අන්තර්ගතයි සියලුම දේ. රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොත්තබ්බාරම්මන, ධම්මාරම්මන. මේ රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොත්තබ්බාරම්මනයි කියන විට ඒක ඇතුළත් වන්නේ රූපවලිනු රූපවල අපි රූප තාම ඉගෙන ගත්තේ නැහැ. නමුත් අපි මුලදීම පරමාර්ථ සතර ගැන කියද්දී රූප 28යි කියලා ඉගෙන ගත්තා. සාමාන්‍යයෙන් රූප සංඛ්‍යා වශයෙන් දැනගත්ත රූප 28යි. ඒ රූප 28 අතුරෙන් මේ රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන මේ අරමුණු වලට ඇතුළත් වන්නේ රූප හතයි. රූප හතයි කියලා. රූපාරම්මණය කියන විට වර්ණ රූපය, ශබ්දාරම්මණය කියන විට ශබ්ද රූපය, ගන්ධාරම්මණය කියන විට ගන්ධ රූපය, රසාරම්මණය කියන විට රස රූපය, පොට්ටබ්බාරම්මණය කියන විට පඨවි, තේජෝ, වායෝ එහෙම ඒක. ඒකට හතයි ඇතුළත්. තව රූප කොච්චර ඉතිරිද? ඒවා රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියන ඒ පහට ඇතුළත් නැහැ. ඉතිරි රූප සියල්ලම. රූප 21ක් තවතියි. ඒ රූප 21ෙන් 21ෙන් පහක් තම ප්‍රසාද රූප. ප්‍රසාද චක්කු සෝත ධාන ජීවහ කාය කියන ප්‍රසාද රූප පහ. අර 21. ඉතිරි 16 තම සුකුම රූප කියලා කියන්නේ. ඒ ප්‍රසාද රූපත් සුකුම රූපත් කියන ඒ 21 ඇතුළත් වන්නේ ධම්මාරම්මන කියන කොටට. ධම්මාරම්ම. එනිසා අපට තේරුම් ගන්නට පුළුවන් ධම්මාරම්මණය කියන්නේ කොයිතරම් විශාල එකක්ද කියලා. ධම්මාරම්මන කියන ගොඩට මොනතරම් දේ ඇතුළු වෙනවද? රූපවලිනුත් 21ක් ඇතුළක් වෙනවා ධම්මාරම්මණයට. ප්‍රසාද 5යි, සුකුම රූප 16යි. ඊළඟට සිත් සියල්ලම ධම්මාරම්මණයි. චෛතසික සියල්ලම ධම්මාරම්මණයි. නිර්වාණය ධම්මාරම්මණය. ඒ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒ පරමාර්ථ සතරින් පිටතර වූ ප්‍රඥප්ති කියන ඒ සියල්ලම ධම්මාරම්මණය. ප්‍රඥප්තිය කියන්නේ ධම්මාරම්මණය. ඒ නිසා ඒ ආරම්මන සංග්‍රහය. යාපට ඇතැම් විටක සිත් උපදිනවා රූපාරම්මණයක ඉල්බගෙන. ඇතැම් විටක ශබ්දාරම්මණයක ඉල්බගෙන. ඇතැම් විටක ගන්ධාරම්මණයක ඉල්බගෙන. ඇතැම් විටක රසාරම්මණයක ඉඳගෙන, ඇතැම් විටක පොට්ටබ්බාරම්මණයක ඉඳගෙන, ඇතැම් විටක අර ප්‍රසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤත්ති කියන ලද ඒ සියල්ල ඇතුළත් වන යම් කිසි ධම්මාරම්මණයක ඉඳගෙන අපට සිත් හටගන්න ඇතිද? ඉතින් ඒ ධම්මාරම්මණය තමයි විශාලයි. ඉතින් මේ ආරම්මන සංග්‍රහය අපි අනිත් දවසේ කියමු. මෙතෙක් අප ඉගෙනගෙන තිබෙන කරුණු මතක් කර ගන්නටත් ඕන. මම මේ ස්ථානයේදී විස්තර කරපු චෛතසික අතුරෙන් සති චෛතසිකය පිළිබඳ වැඩි විස්තරයක් කරලා නැහැ. ඒ වන්නට ඇත්තේ දවසක් අපි නීතිරිගල මේ ගිහින් ආපසු ආවේ බොහොම ප්‍රමාද වෙලා. ප්‍රමාද වෙලා එදාමයි සතිය පිළිබඳව කතා කරන්නට සිදු වුණේ. අපි පැයක කතාවක් එදා කළේ නැහැ. කොහොමරි සතිය පිළිබඳ විස්තරයක් කිරීම මග ඇරිලා තියෙනවා. මට ඒක තීත්‍රක ආහන කොටයි දැනගන්නට ලැබුණේ. පස්සේ කතා කරලා තියෙනවා සතිය ගැන නෙවෙයි, එහා ප්‍රඥා ආදී ධර්ම පිළිබඳව කතා කරලා තියෙනවා. මට අදහසක් වුණොත් ඊළඟ දිනෙහිදී ඒ සති චෛතසිකය පිළිබඳ. මොකද ඒ ස්ථානයේ අපේ කතා සියල්ලම හාමුදුරුවරු අහනවා. අහනවා නැවත නැවතත් අහනවා. මට මේ අපි ගියා හාමුදුරුවන්ව හම්බ වෙන්නට පෙරේදා ඒ ජීවිතලාවේ කිව්වා ඒ සමහර හාමුදුරුවරු මේ ඒක දෙමිහිල්ල නැවත නැවතත් අහනවා අහනයි කියවා හාමුදුරුවෝ තව කියවා හාමුදුරුවන්ට ලොකු පහසුවක් මේ නිසා ලැබෙනවා කියලා. මොනවාද හාමුදුරුවෝ කතා කරාමෙත වෙනවනේ. ඉතින් මේ ඒ නිසා මම හිතුවා ඒ සති චෛතසිකය පිළිබඳ මම සතිය පිළිබඳ කරපු කතාව සමහර තැනක ඇති මේ ඒ පැතිවලට අරගෙන මම බැලුවා මහලංග තිබුණේ නැහැ එකක් පාට. ඒ නිසා සතිය පිළිබඳව අපි දිනෙදී අපි දේශනයක් කරමු. සතිකයිකස්කේත අප පසුගිය දිනෙහි කීවේ ద్వාර සංග්‍රහය. ඉගෙනගත්තු ద్వාර කියන්නේ මොනවටද? මේ ద్వාරයන්හි ඇතිවන්නා වූ සිත් කවරේද කියන එක තමයි අපිට විශේෂයෙන් දැනගන්නට තිබෙන්නේ. ඒ ద్వාර සය චක්කු සෝත ධාන ජීවහා කාය මන කියන ඒ චක්කු ద్వාර, සෝත ద్వාර, ධාන ద్వාර, ජීවහා ద్వාර, කාය ద్వාර, මනෝ ద్వාර. ඒ චක්සු ආදී ద్వාරයෝ ප්‍රසාද රූපමයි. අනෝද්වාරේ කීවේ භවාංග සම්පත්‍යත නැත්නම් ඒ ආවර්ජන සහිත වූ භවාංගයටයි මනෝද්වාරේ කියන්නේ. ඉන් චක්ෂුද්වාරික චක්ෂුස ద్వාරේ වන්නේ ඒ ద్వාරෙහි ඇතිවන්නා වූ සිත්වලට. ඒ ద్వාර කියන එක සිත්වලට ద్వාර වන අතර ඒ අරමුණු වලට ద్వාර වෙන. يعني අරමුණුගෙන ඇතිවන්නා වූ සිත් උපදින්නට හැකියාවක් නැතම් පුළුවන්කමක් ඇතිවන්නේ නැහැ. ඒ ద్వාරය නැත්නම් චක්ෂු ద్వාරයේ කියන ඇස නැත්නම් ඒ ඇස ඇසුරු කොට උපදන චක්කු විඥානසිත ඊළඟට ඒ චක්කු විඥාණයෙන් දැනගත්ත රූපාරම්මණය පිළිගැනීම තීරණය කිරීම ව්‍යවස්ථාපන කිරීම ඒ එහි රස ජවනයන්ගෙන් විඳීම කියන මේවා එකක්වත් සිදුවන්නට බෑ. ඒ නිසායි ඇස ద్వාරයක් කියන්නේ. මේ විදිහටමයි සෝත ධාන ජීවහා කාය කියන ඒවා රසාද රූප ඒ ප්‍රසාදයෝ පිළිවෙලින් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ අරමුණු වලට ద్వාර වන අතර ඒ අරමුණුගෙන පහළවන්නා වූ සිත් වලට ద్వාර වෙන. ඒ නිසා ඒ අරමුණු ద్వාරිකයි කියලා එහෙම අරමුණු පිළිබඳව කියනවාට වඩා ద్వාරික වශයෙන් දක්වන්නට තිබෙන්නේ සිත්. ඒ නිසා මේ චක්සු ద్వාරික සිත්, සෝත ద్వාරික සිත්, ධාන ద్వාරික සිත්, දිවහා ద్వාරික සිත්, කාය ద్వාරික සිත් කියලා ඒ විදිහට ඒ ద్వාරික වශයෙන් සිත් දක්වා තිබෙනවා. මේ චක්සු ద్వාරික සිත් 46යි කියලා අපගෙන දැනගත්තා. පංචද්වාර වජ්ජන සිතක්, චක්කු විඥාන සිත් දෙකක්, සම්පටිච්ඡන සිත් දෙකක්, සම්පීරණ සිත් තුනක්, වත්තපන සිතක්, කාම ජවන් 29ක්, පදාරම්මන සිත් වශයෙන් 11ක් තිබෙනවා. 11න් සම්පීරණ කලින් කියන ස්කී නිසා ඉතිරි 8ක්. එහෙම ගත්තම කොම 46ක් වෙනවා. පදාරම්මන කෘත්‍යවත් සිත් තිබෙනවා 11ක්. පදාරම්මන කෘත්‍යයේ කියන ඒ ජවනින්ගත් අරමුණෙහි එල්බගෙන පවත්නා ඒ කෘත්‍යය සිදු කරන සිත් තිබෙනවා 11ක්. එයින් සම්තිරණ සිත් තුන සම්තිරණ කෘත්‍යය කරන සිත් වශයෙන් කලින්ගත් නිසා නැවත ගත්තොත් සිත් ගණන වැඩි වෙනවා. ඒ නිසා එය අදුකොට 8ක් ගත්තා. මහා විපාක 8. පදාරම්මන කෘත්‍යය කර. එහිමයි මේ 46 දක්වන්නේ චක්ෂුද්වාරික සිත් වශයෙන්. සෝතද්වාරික සිද්ද 46ක් තිබෙනවා. චක්කු විඥාන සිද්දක වෙනුවට සෝත විඥාන සිද්දක ගැනීමයි එතනදි කරන්නේ. ධානද්වාරික සිද්ද 46ක් තිබෙනවා. එතනදීද අනිත් සිත් වලට වඩා විශේෂයක් කරන්නේ ධාන විඥාන සිද්දක. ජීවහාද්වාරික සිද්ද 46 දක්වන්නේ ජීවහා විඥාන සිද්දකත් ගැන. ඒ කායද්වාරික සිත් 46 දක්වන්නේ කාය විඥාන සිද්දක ගැන. අනිත් ඒවායේ වෙනසක් නැහැ. පංචද්වාර ආවජ්ජනීය සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ජවන පදාරම්මන කියන ඒ සිත්වල ඒ ద్వාරයන් පිළිබඳව වෙනසක් වෙනස් වන්නේ ගණනේ එසේමයි. වෙනස වන්නේ චක්කු විඥාන සිද්දක. ඒ චක්කු විඥාන සිද්දක චක්සු ద్వාරයටම විශේෂයි. ඒ සිද්දක වෙන කිසිදු ద్వාරයක ලැබෙන්නේ නැහැ. සෝත විඥාන සිද්දක සෝත විඥානයේ සෝත ద్వාරයේම ලැබෙන සිද්දක. වෙන ద్వාරයක ඒ සිත් ලැබෙන්නේ නැහැ. ධාන විඥාන සිද්දක ධාන ద్వාරයේ කවයි ලැබෙන්නේ. වෙන ద్వාරිකව ලැබෙන්නේ නැහැ. ජීවා විඥාන සිද්දක ජීවහා ద్వාරිකවමයි ලැබෙන්නේ. වෙන ద్వාරයක ලැබෙන්නේ නැහැ. කාය ద్వාරික සිද්දක කාය ద్వාරයේමයි ලැබෙන්නේ. වෙන ద్వාරයක ලැබෙන්නේ නැහැ. එහෙම නෙවෙයි පංචද්වාර අවඥය. පංචද්වාර අවඥය දොරටු පදීම ලැබෙනවා. ద్వාර පදීම. ඒ නිසා මේ නම දීලා තිබෙන්නේ පංචද්වාර අවඥන කියලා. සම්පටිච්ඡනයක් එහෙමයි දොරටු ඒ ద్వාර පහීම ලැබෙනවා. සම්තිරණය සම්තිරණ කෘත්‍යයෙන් නම් ලැබෙන්නේ ద్వාර පහේ. නමුත් සදාරමන කෘත්‍යය මනෝద్వාරෙ හිට ලැබෙන නිසා ద్వාර සහේ ඉතිරික. ඒ තමයි ඒ විදිහට ඒ සිත් පිළිබඳව කියනවා ඒ චක්සුද්්වාරිකාදී වශයෙන් මේ පංචද්්වාරික සිත් ඒ ద్వාරෙහි වෙන වෙනම දැක්කල 46යි. ඒ ద్వාරයන්හි ලැබෙන සිත් සියල්ලම ගත්දේ නැවත නොගැනීම වශයෙන් ජන ගණන් කළ කල්හි ලැබෙන්නේ 54යි. ඒ 54 තමයි කාමාවචර සිත් 54 කියන්නේ. ඒ තේරුම් ගත යුතු දෙන්නේ කුමක්ද? කාමාවචර සිත් 54 හැර අන් කිසිදු සිතක් මේ පංචද්වාරික වෙල දෙන්නේ නැති. ඒකයි තේරුම් ගන්නට ඕන. කාමාවචර සිත් 54 මිස වෙන සිත් කිසිවක් පංචද්වාරයේ හිමි ලැබෙන්නේ නැහැ. පංචද්වාරිකව ලැබෙන්නේ කාමාවචර සිත් 54 පමණයි. ඒකයි තේරුම් ගන්නට පුළුවන්. තොර චක්සුද්්වාරිකව ලැබෙන සිත් මේ 46 ඉක්මවන්නේ නැහැ. ඒ 46 පමණයි ලැබෙන්නේ චක්සුද්්වාරිකව. ඒ කියන්නේ එක චක්සුද්්වාරික චිත්ත වීතියක ඔය සිත් 46ම ලැබෙනවා නෙවෙයි. අපි දන්නවනේ ජවන් සිත්ව තියෙනවා 29ක්. ඒ ජවන් සිත් 29 අතුරෙන් එකවරක දීලා දෙන්නේ එක සිතක් ජවන කෘත්‍යය සිදු කරමින්. ඒ නිසා ඒ 46 හයෙන්ම තමයි උදුරන්නට තිබෙන්නේ. ඒ ඒ සිත් ඒ මේ ద్వාරෙහි ලැබෙන චක්සුද්්වාරෙහි ලැබෙන සෝතද්්වාරෙහි ලැබෙන සිත් ගණන දක්වන්නට තිබෙන්නේ මේ 46ම්මයි. ඊට වැඩි එකක් නැහැ. අනේ විදිහට ගන්නට. ඊළඟට එනවා මනෝද්වාරික සිත්. මනෝද්වාරය කියන එක ඒ ద్వාරය අරමුණු ගැන සලකන විටත් චක්සුද්්වාරය වගේ පොඩි ద్వාරයක් නෙවෙයි. අපිට නම් හිතෙන්නේ චක්සුද්්වාරය මහා විශාල ద్వාරයක් කියලානේ. මොකද මුළු ලෝකයේම බලපෑකේ මේ ඇහැට පේනවනේ බල බලන තැන් ශාල දේවල් හැම තැනම පැතිර තිබෙන දේවල්. ඒ නිසා නමුත් ඊට වඩා විශාල ద్వාරයක් තමයි මනෝද්වාරය. චක්සුද්්වාරයේ කොයිතරම් ප්‍රබල එකක් වුවත් එයින් ගත හැක්කේ ඒට ලැබෙන්නේ එක අරමුණයි. මේ කුමක්ද? රූපාරම්මන. රූපාරම්මන හැර රූපාරම්මණයයි කියන ඒ අරමුණ හැර අන් කිසිදු අරමුණක් ගැනීමේ ශක්තියක් ඒ චක්සුද්්වාරයට නැහැ. ඒ වගේම චක්සුද්්වාරික සිත්වලට නැහැ. චක්සුද්්වාරික ලැබෙන සිත්වලට ඒ රූපාරම්මණය විතරයි අරමුණු කළ හැක්කේ. ධම්ම අවස්ථාවකදී යම් සිතක් උපදින්නේ චක්සුද්්වාරිකව නම් ඒ සිතින් අරමුණු කරන්නේ රූපාරම්මණය විතරයි. මේ පිටත්තර කිසිවක් අරමුණු කිරීමේ බලයක් ශක්තියක් ඒ සිතට ඒ අවස්ථාවේදී නැහැ. එවැගේමයි සෝතද්වාරිකව සිතක් ලැබෙන. ඒ ශබ්දාරම්මණය ගැනයි පහළවන්නේ. ඒ ශබ්දය අරමුණු කරනවා හැර වෙන දෙයක් කරන්නට බෑ ඒ සිත්. අරමුණ ශබ්දය. ශබ්දාරම්මණයෙහි එල්බගෙනයි හටගන්නේ. අනේ විදිහට ගහනද්වාරෙහි ගන්ධය. ගන්ධය කියන විට සුවඳක් හෝ දුගඳක් හෝ කියන ඒ කවර හෝ ගන්ධයක්. ගන්ධ කියන වචනය සාමාන්‍යයෙන් ගඳයි කියන විට දුර්ගන්ධයටයි පුරුදු වෙලා තියෙන මිනිසුන් කියන්නට. නමුත් ගන්ධ කියන එක කොයි ගන්ධයකත් පොදු වචනයක්. ඉතින් ඒ නිසා ඒ මිහිරියකට සුවඳයි කියනවා. අමිහිරියකට දුගඳයි කියනවා. දුර්ගන්ධයයි කියනවා. සුගන්ධයයි කියනවා. මේ සුගන්ධ දුර්ගන්ධ වශයෙන් පවත්නා කවරක් හෝය ගන්ධය. ඒ ගන්ධය ආඝ්‍රාණය ක්‍රීම් වශයෙන් උපදනාසිත තමයි ධාන විඥාන. ඒ ධානද්වාරිකව ලැබෙන සිත්වලින් කරන්නේ ඒ අවස්ථාවේදී ඒ ගන්ධය අරමුණු කරමින් ප්‍රයත්න. ඒ ගන්ධය අරමුණු කරමින් ඒ සිත උපදින. මේ විකෘතියන් තමයි කෘත්‍යයන් සිදු කරමින්. ජීවහාද්වාරික සිත්වලින් කරන්නේ ඒ රසය අරමුණු කරමින් ඇතිවීමයි ජීවහාද්වාරික සිත්වල ස්වභාවය. ජීවහාද්වාරයේ ගැටෙන රසය. ඒ රසය චිත්ත රස, කටුක රස, අඹුල් රස, ලුණු රස, මිහිරි රස ආදී ඒ රස තිබෙනවා. ඒ රස කවරක් හෝ අරමුණු කොට උපදින්නේ ඒ ජීවහාද්වාරික සිත්. ඉතින් ඒ රසය අරමුණු කිරීම මිස විවාහද්වාරිකව ලැබෙන ඒ සිත් වලින් වෙන දෙයක් කරන්නට බැහැ අවස්ථාවක්. ඒ රසය අරමුණු කොට පවතී. කායද්වාරික සිත් වලින් අරමුණු කරන්නේ ඒ කයෙහි ගැටෙන පොට්ටබ්බ. ඒක බාහිර පොට්ටබ්බ රූපත් ඇඟේ හැටේ. අභ්‍යන්තර ඇතිවන පොත්සබ්ද රූපත් පිරෙන අභ්‍යන්තරයේ ඉතින් සමහර තැන් වල අපට රිදීම ආදී හතගත් නේ අසවල් කියන රිදෙනවා ආදි වශයෙන් කියත් කිසේකක් කුමයි කියත් එහෙම අවස්ථාවවලදී ඒ පොත්සබ්දේ තමයි වදින්නේ පොත්සබ්ද අනිෂ්ඨ පොත්සබ්දය ඒ පොත්සබ්දය කාය ප්‍රසාදෙහි ගැටෙන්නේ ඒ කාය ප්‍රසාදෙහි ගැටෙන ගැටුණු ඒ පොත්සබ්ද රූපේ එල්බගෙන පොත්සබ්ද රම්මනේ එල්බගෙන పంచద్వారా వజ్జనే కాయ విజ్ఞానే సంపటిచ్ఛనే సంతీరణే ఉత్తపనే గవనే తదారమణ కినే ఈ విధిగట ఏ సిత్ ఉపదిన ఆరమణ కుమద్ద పొట్టబారం ఇది పొట్టబారమణేయి ఏకవరకట పొట్టబారమణ పొట్టబారమణ వసేన్ లబెన్నే ఎక్కొత్ పతవీ దహప్ ఏమ నెత్తం తేజో దహప్ ఏమ నెత్తం వాయో దహప్ ඔය තුනෙන් එකක් තමයි පොට්ටබ්බ ආරම්මණය වන්නේ මේ අවස්ථාවේ. ඒ භූත රූප තුනකෝ පොට්ටබ්බ ආරම්මණය වන්නේ පඨවි තේජෝ වායුස්ස. ඒක බාහිර දෙයක් ඇඟේ ඇති හෝ ඒ පොට්ටබ්බ ආරම්මණයක් ලැබෙන්නට පුළුවන් ඒ කාය ద్వාරයක. මේක අභ්‍යන්තරිකවම ඇතිවන ඒ බන්ධ විය හැකියි. ඒ පොට්ටබ්බ ආරම්මණය පිළිබඳ තත්ත්වය. ඊළඟට ඒ පොට්ටබ්බ ආරම්මණයගෙන හතගන්නේ කාය ద్వාරික සිත් ඒ 46 ඊළඟට මනෝ ద్వාරික සිත් වශයෙන් කියේ මනෝ ద్వාරික සිත් 67යි මනෝ ద్వාරයේ ඒ මනෝ ద్వාරික සිත් වල ආරම්භයේ පටන් ගැනීම කොතැනදීද මනෝ ద్వාරා වජ්ජනේ ඒ මනෝ ద్వාරා වජ්ජනයක් නොවන්නට මනෝ ద్వාරික අරමුණක් ගන්නට මනෝ ద్వාරිකව ලැබෙන අරමුණක් ගැනීමට පුළුවන් කමක් නැහැ මනෝ ద్వාරා වජ්ජනේ නැත්නම් මනෝ ద్వාරා වජ්ජනේ නූපන් හොත් සිදුවන්නේ කුමක්ද භවංගයම පැවැත්ගෙන යාම ඒ භවංගය නවත්වලා අලුත් අරමුණක් ලබා ගැනීම ඒ මනෝ ద్వාරයෙන් ගන්න ලබන අරමුණකට එල්ල කිරීම යොමු කිරීම කරන්නේ මනෝ ద్వාරා වජ්ජය ඉතින් මනෝ ద్వාරා වජ්ජනේ උපන්නේ නැත්නම් ඇති උනේ නැත්නම් මනෝ ద్వාරිකව උපදනාසිත් ඇතිවන්නේ නැහැ. මනෝද්වාරික සිත් උපදින්නට මනෝද්වාරා වජ්ජනේ ඇතිවන්නට ඕනේ. ඉතින් මේ මනෝද්වාරා වජ්ජනේට පසුව උපදින්නේ ජවන්. ජවන් සිත්. ඊළඟට උපදිනවා තදාරම්. අනේ එහෙම මේ මනෝද්වාරා වජ්ජන ජවන තදාරම්. ඒ පංචද්වාරයට වඩා ලොකු වෙනසක් තිබෙනා එතන. මනෝද්වාරා වජ්ජනයට අනතුරුව උපදන ජවන් 55ක්ම තිබෙනවා. දැන් පංචද්වාරිකව ලැබෙන්නේ ජවන් 29යි. ඒ කාම ජවන්. මනෝද්වාරයෙන් කාම ජවනත් උපදිනවා. රූපාවචර අරූපාවචර ලෝකෝත්තර වශයෙන් දැක්කම ඒ අර්පණා ජවනත් උපදිනවා. එතකොට ධාති දෙකේ මේ වර්ග දෙකේම ජවන් ලැබෙනවා. කාම ජවන් අර්පණා ජවන් එනිසා ජවන් සියල්ලම ලැබෙනවා මනෝද්වාරිකව. ජවන් 55යි තිබෙන්නේ. ජවන් සිත්. 55යි. තදාරමන කෘත්‍යය ලැබෙනවා මනෝද්වාරයේ. හැම විටම නෙවෙයි. ඒ මනෝද්වාරිකව ලැබෙන චිත්ත වීතිවල තදාරමන ලැබෙන්නේ ඒ කාම ජවන් ලැබෙන සිත්වල චිත්ත වීතිවල. ඒ මනෝද්වාරයේ ලැබෙන බැවින් තදාරමන 11ක් මනෝද්වාරික සිත්වලට ඇතුළු වෙනවා. එවිට මනෝද්වාරිකව ලැබෙන සිත් සියල්ල 67යි වෙන්නේ. මනෝද්වාරා වජ්ජන සිත. ජවන් සිත් 55. පදාරම්මන සිත් 11. එහෙම ගන්නට. ඒ ඊළඟට දැනගත යුතු තිබෙන්නේ ඒකද්වාරික සිත්. පංචද්වාරික සිත්. චද්වාරික සිත්. වරක චද්වාරික දවන වරක ద్వාර විමුක්ත දවන සිත් ඒකාන්තයෙන් ద్వාර විමුක්ත සිත් කියලා එහෙම සිත් පිළිබඳව තිබෙනවා දැනගත යුතු විශේෂයක් දැන් ద్వාරයෙන් ద్వාර විමුක්තව ලැබෙන සිත් කියන විට ద్వාර විමුක්ත ద్వාර විමුක්තයි කියවේ චක්කු සෝත ධාන ජීවහා කාය මන කියන මේ ద్వාර සය අතුරෙන් එකද ద్వාරයකටවත් අයත් නොවන සිත් කොටසක්. ඒවාටයි කියන්නේ ద్వාර විමුක්ත කියලා. ඒ ద్వාර විමුක්ත සිත් දැනගන්නට තිබෙන මෙහිසිම විදිය තමයි ඒ සිත් ඇතිවන විට ආවර්ජනයක උපකාරය අවශ්‍ය වන්නේ නැහැ. ద్వාර විමුක්ත සිත්. දැන් අප දන්නවා අප ප්‍රතිසන්දි සිත ගැන කතා කළා. ඒ ප්‍රතිසන්දි සිත කාහට ලැබුණා? කුහේ ලැබුණා? ලැබෙන්නේ ඊට పూర్ව භවයේ චුතියට අනුතුරුව. චුති සිත ඊළඟට ප්‍රතිසන්දි සිත. ඒ ප්‍රතිසන්දිය ලැබෙන්නේ කවර තැනක වුණා? ඉතා නිස්ථාන වශයෙන් ගත්තල මෙහි සිට හැටක්ම කෝටි ගණනක් ඈත තැනක ගන්නා ප්‍රතිසන්දියක් වුවන් සිතට එහෙම කාලයක් ගතවන්නේ නැහැ. චුතියට අනතුරුව එතන ප්‍රතිසන්දි ගැනීමට. හරියට අපට එක සිතකට පස්සේ ඊළඟ සිත උපදිනවා වගේ. චුතියට අනතුරුව ප්‍රතිසන්දි සිත ලැබෙනවා. ඒ ප්‍රතිසන්දි සිත ලැබෙන්නේ චුතියට කලින් හටගත්ත මරණාසන්න චිත්ත වීතියේ ජවන් සිත් වලින් ගනු ලැබූ අරමුණෙහි එල්බගෙන ඒ අරමුණු අප දැනගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් මේ කර්මය කර්ම නිමිත්තය ගති නිමිත්තය. ඒ කර්ම කර්ම නිමිති ගති නිමිති කියන මේ තුන අතුරෙන් යම් කිසිවක් රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියන මේ ආරම්මන භේදය අනුව යම්කිසි අරමුණක් මරණාසන්න අවස්ථාවේදී විපාක දෙන්නට එළඹ සිටින කර්මය නිසා ඒ පුද්ගලයාට අරමුණු වීම වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒකට හේතුව තමාට විපාක දෙන්නට ඉදිරිපත් වූ කර්මය. ඒ කර්මයට අනුවයි ඒ නිමිති නැත්තං ඒ අරමුණු පහළවන්නේ. අනේ ඒ අරමුණු ඉතින් දක්වන්නට තිබෙන්නේ එක්ක රූපයක්. එහෙම නැත්තං ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක්. ඒ නැත්නම් ධම්මාරම්මණයක්. ඒ ධම්මාරම්මණයක් කියනකොට ඒ දැන් කර්මයක් වුණොත් කර්මයක් නම් අරමුණ වශයෙන් සිහිවන්නේ. ඒක ධම්මාරම්මණය. එහෙමකට කර්මය කියන්නේ නාම ධර්මයක්, චේතනා ප්‍රධාන කොට ඇති දෙයක් නේ. ඒක ධම්මාරම්මණය. ඒ ප්‍රඥප්තියක් නම් අරමුණ වන්නේ. දැන් සමහරු සිටිනවා ධ්‍යාන උපදවාගෙන ධ්‍යානයෙන් නොපිරිහී සිට කලුරියට. ඒ ධ්‍යානයෙන් නොපිරිහුණු තැනැත්තෙකුට තමන් මිය යන අවස්ථාවේදී ඉදිරිපත් වන විපාක දීමට තමා උපදවාගෙන තිබෙන ඒ නොපිරිහුණු ධ්‍යානය. ඒ නොපිරිහුණු ධ්‍යානය තමයි ඊළඟ භවය ගෙන දෙන්නේ. ඒ ගෙන දීමේ කර්මය වන්නේ එයයි. ඒ කර්මය නිසා මරණාසන්න ජවනයන්ට අරමුණු වන්නේ ඒ කර්මය නැත්නම් ඒ ධ්‍යානය උපදවා ගැනීමට යොදාගත්ත කසිනාදී නිමිත්තක් කර්ම නිමිත්ත හැටියට. ඉතින් ඒ කර්ම නිමිත්ත රූපයක් නෙවෙයි. ඒ කර්ම නිමිත්ත ඒ සමහර විටක ප්‍රඥප්තියක්. දැන් ඔය ධ්‍යානලාභීන්ට ප්‍රඥප්තියක් වත්. කසිනාදී ප්‍රඥප්ති කියලා කියන්නේ පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ කියන ඒ විදිහේ එක. තවත් කෙනෙකුට දැන් ඔය ආකාසානංචායතනාදී ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් එතනත් සමහරෙකුට තිබෙනවා ප්‍රඥප්ති ආරමුණ වෙනවා. ආකාසානංචායතනෙහිදී ප්‍රඥප්ති ආරමුණ වන්නේ ඒ විඥානංචායතනයේට ආරමුණ වන්නේ පරමාර්ථය, සිතක් ආරමුණ වන්නේ ඒ ආරමුණ වශයෙන්. ඒකකට කර්ම නිමිත්ත වශයෙන් මෙතන සිතක් ලැබෙනවා. එනේ මේ විදිහට ඒ සමහරෙකුට කර්ම නිමිත්ත ආරමුණ ඒ සමහර අවස්ථාවකදී කර්මයේ ආරම්භය. තවත් අවස්ථාවකදී ගති නිමිත්ත කියන්නේ මෙරි උපදින්නේ යම් තැනක නම් ඒ තැන පිළිබඳ වූ යම ඒ තැනට හරියට හීනෙකින් කෙනින්නා වගේ තමන්ගේ සිතට වැටෙනවා. අන්න සමහර ඒවා තිබෙනවා ඇසටම පෙනෙනවා. ඇස කන දිව නැහැ ශරීරයේ කියන ඒ ද්වාරිකවද උපදනා මරණාසන්න චිත්ත වීති තිබෙනවා. එහෙම මරණාසන්න චිත්ත වීතියක් ලැබෙනවා නම් චක්සු ද්වාරික මරණාසන්න චිත්ත වීතියක් ලැබෙතොත් එවිට රූපාරම්මණයකුයි අරමුණ වශයෙන් ලැබෙන්නේ. ඉතින් රූපාරම්මණය වෙන විට එය එක්ක කර්ම නිමිත්ත වෙන්නට ඕන. එහෙම නැත්නම් ඒක ගති නිමිත්ත වෙන්නට. ඒක කර්මය වෙන්නට බෑනේ. කර්මය කියන්නේ රූපයක් නෙවෙයි. ඒ විදිහට. දැන් ශබ්දයක් අරමුණ වෙන්නට පුළුවන්. ඒ ශබ්දයේද එක්ක කර්ම නිමිත්තක් වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ගති නිමිත්තක්. ශබ්දේ කියන්නේ කර්මයක් නෙවෙයි. අනේ ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ කොහොමාරි එහෙම මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ඉලඹ සිටින ඒ කර්මය නිසා ඉදිරිපත් වන ඔය කර්මයම සිහිවීම එහෙම නැත්නම් කර්ම නිමිත්ත වැටහිම එහෙම නැත්නම් ගති නිමිත්ත දෙන්නේ නැහැ. මේ කියන තුන අතුරෙන් යම් කිසිවකුයි මරණාසන්න ජවනයන්ගේ අරමුණ වන්නේ. මරණාසන්න ජවනයන්ට පස්සේ චුතිසිත ඇතිවන. චුතිසිතෙන් කරන්නේ මේ භවය අවසන් කිරීම. මේ භවය අවසන්. මේ භවයේ පටන් ගන්න ප්‍රතිසන්දිය මේ භවයේ අවසානයේ චුතිය. එතකොට පටන් ගන්න වශයෙන් ඇතිවුනේ යම් සිතක් නම් අවසානයේ වශයෙන් ඇතිවන්නේද ඒ සිත. ඒ සිත අවස්ථා වශයෙන් තියෙන අභේදයක්. එකක් මේ අලු භවයක් ලබා දීම වශයෙන් හටගත්තේ. ඒ අන්තිමට උපදින්නේ ඒ භවය අවසන් කිරීම වශයෙන්. එනිසා මුල් සිතට මුලින්ම හටගත්ත සිතට පටිසන්ධිය කියන නම දෙනවා. මේ භව දෙක සම්බන්ධ කිරීම වශයෙන් ගිය භවය හා මේ භවය පිළිබඳ සම්බන්ධයක් ඇති කිරීම. සම්බන්ධය කියන්නේ ඒ භවයෙන් ගිලිහි නැවතුනේ නැහැ. මේ කර්ම හේතුවෙන් නැවත භවයක ප්‍රතිසන්ධියක් ලැබුවා. භවයක පහළවීමක් වුණා. ඒ පහළවීම වශයෙන් හට ගන්නා වූ මුල් සිතට ඒ ප්‍රතිසන්දි සිතේ කීවේ ඉන් කෙරෙන කෘත්‍ය සලකා. ඊළඟට නර භවාංග සිත ඒ ප්‍රතිසන්දි වශයෙන් හටගත් සිත චිත්තක්ෂණයයි පවතින්නේ. උපාදිතිති භංග කියන උඩාක්ෂණ තුනකින් යුක්ත වූ කාලයක් වූ චිත්තක්ෂණයක් පැවත නැති වුණාම ඒ සිතම ඒ ප්‍රතිසන්දි වශයෙන් උපන් විපාක සිත නැවතත් උපදිනවා නැවතත් උපදිනවා ඇති වෙනවා නැති වෙනවා නැති වෙනවා ඔය විදිහට පරම්පරාව. ඒකටයි භවාංග සිත. එතකොට මේ භවාංග සිතෙන් කරන්නේ කුමක්ද? ප්‍රතිසංගිහිදී හටගන් වූ මේ භවය නොසිඳන පරිදි පවත්වාගෙන යන. ඒ භවාංග සිතෙන් මේ උපකාරය කෙරේ. ඒ වැඩේ කෙරේ. ඊළඟට මේ පැවතගෙන යන භවය අවසාන වන්නේ ඒ ප්‍රතිසන්දියේදී හටගෙන භවාංග වශයෙන් පැවතගෙන ගිය ඒ සිත චුති වශයෙන් ඉපද නැතිරි. අනේ චුති සිතේ අරමුණයි භවාංග සිතේ අරමුණයි ප්‍රතිසන්දි සිතේ අරමුණ. පිළිවෙලින් කියනවා නම් ප්‍රතිසන්දි සිතේ අරමුණ. ඒ මේ භවය පිළිබඳ මූල සිතේ අරමුණ. ඊළඟට ඊට අනතුරුව ලැබෙන භවාංග සිත්වල අරමුණ. අන්තිමට චුති වශයෙන් ලැබෙන සිතේ අරමුණ. කිසිදු වෙනසක් නැහැ. එකම අරමුණක ඉඳගෙනයි ඒ අවස්ථා තුනේදී මේ විපාක සිත පවතින්නේ. ඒ චුතිසිතෙන් මේ භවය අවසන් වෙන විටම ඊළඟ භවයේයි ආරම්භය වෙනවා පටිසන්ධිය වීම. ඒ පටිසන්ධිසිතෙන් ගන්නේ කුමන අරමුණක්ද? අර මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත. එනිසා මේ චුතිසිතේ දැන් මේ භවයේ චුතිසිතේ ඊළඟට හට ගන්නා වූ භව ප්‍රතිසංවිසිතේ ගනු ලබන අර ආරම්මණයන්ගේ වශයෙන් සමානකමක් නැහැ. බොහෝ දෙනා වරද්දවන තැනක් එක. වරද්දවන තැනක් චුතියට චුතියෙන් ගත්ත අරමුණෙහි එළිබගෙනයි ප්‍රතිසංවිය ඇතිවන්නේ කියලා එහෙම කියනවා. නෑ මොකද මේ භවයේදී විපාක දීමට එළඹ සිටින කර්මය ගිය ධාතියේ මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටි කර්මයම නෙවේ. මේ ඒ නිසා තමයි දැන් කෙනෙක් මිනිසකුව ඉපදිලා ඇතන් විටක ඊළඟ භවයේදී නිරිසතෙකු වෙනවා. නිරෙහි උපදිනවා. දැන් චුති සිතක අනුව නම් ප්‍රතිසන්දි කියලා දෙන්නේ. චුතිය මේ භවයේ ප්‍රතිසන්දි ගැන ජීවත් වූ කෙනෙකුගේ චුතිය, ඒ චුති වශයෙන් සලකන විට අකුසල විපාකයක් නෙවෙයි, කුසල විපාකයක් ඒ ප්‍රතිසන්දි සිත වශයෙන් හටගatti. එමයයි චුති වශයෙන් හටගන්නේ. ඒ චුති වශයෙන් හට ගන්නා වූ ඒ සිතින් ගන්නා අරමුණේ හේල්බගෙන ඊළඟ ප්‍රතිසන්දිය වෙනවයි කියතොත්, එනම් කියන්නට තිබෙන්නේ කෙනෙක් කවදාවත් දුගතියකට යන එකක් නෑ, සුගතියෙහි සිටින කෙනෙක්. එවැගේම දුගතියෙහි සිටින කෙනෙකුට කවදාවත් සුගතියට එන්නටත් බෑ. එහෙම නෙවෙයි, ඒ කරන ලද කර්මයන් අතුරෙන් යම් කිසිවක් වී විපාක දීමට එළඹ සිටින. ඒ නිසා ඇතැම් විටක දුර්ගතියෙහි ඉපද සිටින අය ඒ හොඳ කර්මයක් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටීමේ හේතුවෙන් සුගතිගාමී වෙනවා. එවැගේම සුගතියෙහි ඉපද සිටින කෙනෙක් තමා මේ ජාතියෙහිදී හෝ මීට පූර්ව ජාතියකදී හෝ කරන ලද අකුසල කර්මයක් විපාක දීමට එළඹ සිටි කල්හි, ඒ මරණාසන්න අවස්ථාවේදී ඉතිරිපත් වූ කල්හි සුගතියෙහි සිටින තැනැත්තා ඊළඟ භවය දුර්ගතියෙහි ලබනවා. එහෙමද? අනේ ඒ දැන් ඒ විදිහට චුතියට අනතුරුව ප්‍රතිසන්දි සිත ලැබෙන්නේ චුතියෙන් ගත්ත අරමුණෙහි එල්බගෙන නෙවෙයි, මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත අරමුණෙහි එල්බගෙන. ඒ අරමුණෙහි එල්බගෙන ප්‍රතිසන්දි සිත ඇති වෙන්නට කලින් වෙනත් අරමුණක එල්බගත් චුතිසිතක් තියෙනවා. ඒකක් ඇති වෙනව නැති වෙලා ඒක නැති වෙනවා. ඊ ළඟට ඇති වෙන ප්‍රතිසන්දි සිත ආවර්ජණයක උපකාරයක් නැතිව අර මරණාසන්න ජවනයන්ගෙන් ගත්ත අරමුණෙහි එල්බගෙන හටගත්. ඒ ඊළඟට උපදනා වූ භවාංගස ඒ අරමුණෙහි එල්බගෙන නැවත නැවතත් හටගන්නවා. ඊළඟට යම් අවස්ථාවකදී චිත්ත වීති උපදිනවා නම් වෙන අරමුණක එල්බගෙන ඒ චිත්ත වීතියක අවසානයේදී නැවතත් සිත භවංගයට වැටෙනවා. අර ප්‍රතිසංගයෙන් ගත්ත අරමුණෙහිම එල්බගෙන ඒ අරමුණ වල එල්බෙන්නට සිතට ආවර්ජණයක උපකාරයක් වමනා කරන්නේ නැහැ. අනේ මේ ආවර්ජණයක උපකාරයක් නැතිව හටගන්නා සිත් වෙන ඒ ප්‍රතිසන්දිය භවංගය චුතිය කියන මේ කෘත්‍යයන් සිදු කරන සිත් තමා ద్వාර විමුක්ත සිත්. ඒවා ద్వාර විමුක්ත සිත්. ద్వාරයකට ඇතුළත් නැහැ. ඒවා කිවෙනවා 19ක්. ద్వාර විමුක්ත සිත් 19. ඒ අප්‍රතිසම්භාදී කෘත්‍යයන් සිදු කරන ඒ සිත් 19 ප්‍රතිසන්දි භවංග චුති කියන ඒ කෘත්‍ය තුන සිදු කරන සිත් 19. ඊළඟට එනවා දැනගන්නට ඒකක් ద్వාරික සිත් කියලා. ඒකක් ద్వාරික සිත් කියන්නේ මේ සිත් 89ක් තිබෙනවා. ඒ සිත් 89 අතුරෙන් සමහර සිතක් තිබෙනවා. එක ద్వාරයක පමණයි ඒව ලැබෙන්නේ. දැන් මේ දිනුත් නිකම්ම ඒ පිළිබඳ නිදර්ශන දෙත හැකිනේ. අපි අහුව ප්‍රශ්නයක් එකම ద్వාරයක ලැබෙන සිත් දෙකක් ගැන කියන්නේ ඒක. ඒක ద్వාරය මිසක වෙන ద్వාරයක උපදින්නේම නැහැ. අමාරුවක් නැතිව තියෙ පැහැදිලි චක්සුද්්වාරික සිද්දේක කියන්නේ චක්සුද්්වාරික සිද්දේක උපදින්නේ චක්සුද්්වාරයේ පමණයි, වෙන කොහෙවත් උපදින්නේ නැහැ වෙන ద్వාරයක. ඒ නිසා ඒ දෙක